නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපට මේ බුද්ධ ශාසනය තුල දියුණුවක් සලසා ගන්නට වුමනානම් අපි ඉස්සල්ලාම කරන්න තිබෙන්නේ සිත පහදවා ගැනීම. අපි සිත පහදවා ගන්නට උනේ විශේෂයෙන්ම මේ මහා භද්‍ර කල්පේ පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට අපි සිත පහදවා ගන්නට උනේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැන. ඊළඟට අපි සිත පහදවා ගන්නට උනේ ඒ ධර්ම මාර්ගයේ අනුගමනය කරලා නිවන් මඟ දියුණු කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරපු ඒ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නයේ ගැන. මේ චිත්ත ප්‍රසාදේ තමයි අපේ මේ ධර්ම මාර්ගයේ තුල වැඩෙන්න උපකාර වන්නේ. ඒ චිත්ත ප්‍රසාදේ ඇති වෙන්නේ ඉබේ නෙවෙයි. ඉබේ ඇති වෙන්නේ පැහැදීම. ඉබේ ඇති වෙන පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීමට පදනමක් නැහැ. ඒ පදනමක් නැති පැහැදීම, අවබෝධයකින් තොර පැහැදීම තමන්ගේ ජීවිතයේ තුල අභ්‍යන්තර වෙනසක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. පදනමක් නැති පැහැදීමට තමන්ව වෙනස් කරන්න බෑ. එතකොට අපිට උවමනා කරන්නේ පදනමක් නැති පැහැදීමක් නෙවෙයි. අපිට උවමනා කරන්නේ කුමක්ද? අවබෝධයෙන් යුක්ත පැහැදීමක්. අවබෝධයෙන් යුක්ත පැහැදීමක් ඇති වෙන්න නම් අපතුල කුමක්ද තිබිය යුත්තේ? අපතුල තිබිය යුත්තේ අවබෝධයෙන් යුක්ත සිත පහදින්න නම් අපතුල තිබිය යුත්තේ කුමක්ද? අවබෝධය ඇති කරගැනීමේ හැකියාව. අවබෝධයෙන් යුක්තව සිත පහදින්න නම් මොකද්ද තියෙන්න ඕනේ? අවබෝධය ඇති කරගැනීමේ හැකියාව. අවබෝධය ඇති කරගැනීමේ හැකියාව තිබ්බොත් තමයි අවබෝධයෙන් යුක්තව සිත පහදින්නේ. එතකොට අවබෝධය ඇති කරගැනීමේ හැකියාව තියෙන්නේ කුමක් මතද? නුවණින් සැලකීම මත. අවබෝධය ඇති කරගැනීම තිබෙන්නේ කුමක් මතද? නුවණින් සැලකීම මත. නුන් සැලකීම කියන එක උපතින් එන්න ඕන එකක්. ඒක කෘතිම විදියට අපිට ඇති කරගන්න බෑ. ඒක උපතින් එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු සියලු දෙනා බණහන් ආවේ නැහැ. උන්වහන්සේ ළඟට සමහරු ආවේ වාද කරන්න. සමහරු ආවේ උන්වහන්සේට ප්‍රශ්න නගලා අර්බුද ඇති කරන්න. සමහරු බොහොම සැකෙන්, සමහරු වෙන වෙන අදහස් දරාගෙන. දැන් බලන්න, එහෙම ආවත් එයා තුල තියෙනවා නම්, නුවණින් විමසීමේ හැකියාව පිහිටලා තියෙනවා නම්, එයාට ධර්මයට එන්න කිසිම බාධාවක් ඇතිවන්නේ නැහැ. එහෙමනම් අපේ ජීවිතවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණෙන්නේ